නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සූර්යස්ස භික්ඛවේ උදයතෝ ඒතං කුම්භංගමං ඒතං කුම්භ නිමිත්තං යදිදං අරුණංගං ඒවමේව කෝ භික්ඛවේ භික්ඛුනෝ චතුන්නං අරිය සච්ඡානං යතා ගෝතං අபிසමාය ඒතං කුම්භංගමං ඒතං කුම්භ නිමිත්තං යදිදං සම්මාදිට්ඨේති සදහවත් වාසනාවන්ත පින්තුනි රාජගිරිය කලබලභාවේ නෙළුම් පෙදෙසෙහි දහම් සෙනසුනිහි මේ 2018 වර්ෂයේහි බක්පුන් පොහොදා සිල්ගත් පින්තුන් අද සිල් වැඩසටහනේ අවසාන දේශන අනුව පැවැත්වෙන අනුශාසනාවට ඇහුම් කන් දීමටයි සූදානම් වන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සිදු වෙන අතරේදී කලින් යන්න එහෙම අවශ්‍ය පින්නතුන් ඉන්නවා නම් යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඉතින් ඉඩ තියෙන පින්නතුන්ට දිගට අහන්නත් පුළුවන්. පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් මා තෝරාගත්තේ බුදුදහමේ සඳහන් වන සම්මා දිට්ඨිය පිළිබඳව. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකටද? ඔව්, මොකද යහපන් දැකීම කියලා කියන්නේ? ඔව්, චතුරාර්ය සත්‍ය. මොකටද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? ඔව්. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකටද? මොකටද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? ඉපදීම, මැරීම ඒවා. ඊට වඩා වෙනස් උත්තර තියෙනවද? ඔව්, මොකන්ද? මොකද දුක සත්‍ය කියලා කියන්නේ? දැන් මට කියන්න ඕන පින්නතුන්, මම මේ පින්නතුන් ඉන්න තැන මොකද්ද කියලා මම කලින් දැනගන්න ඕනේ ඒකයි. දැන් නෙවිගේටර් එකට ඇඩ්‍රස් එක දානකොට මුලින්ම එකේ සර්ච් කරන්නේ ඉන්න තැන කොතනද කියලා තමයි. ඊට පස්සේ තමයි යන තැන තීරණය කරන්නේ. ඉන්න තැන සර්ච් කරගන්න බැරි නොවෙතින් ඩෙස්ටිනේෂන් එක දෙන්නේ නැහැ ඉතින්. ඒකට සැටලයිට් එකෙන් තමන් ඉන්න තැන සර්ච් කරන්න බැරි නම් ඒකට ඔබට යන තැන පාර පෙන්නන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා මම දැන් Google එකේ සර්ච් කරන ඔබ ඉන්න තැන කොතනද කියලා. ඔය ඉපදීම දුක, ලෙඩවීම දුක. ඊට වඩා වෙනස් උත්තර තියෙනවද? ඇයි තමන්ට ඕන විදිහට පවත් ගන්න බැරි අය? දැන් බුදුහාර අවබෝධ කරගත්ත වෙනස් වීමද? වෙනස් වීම කියලා කියන්නේ මොකද්ද? ඔව්, හොඳයි. දැන් මම ඒ කරුණු ටිකත් එක්ක මම දැන් විස්තරයක් කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව දැන් අපි මේ තෝරාගත්තේ සූර්යෝපම කියන සූත්‍රය. මේක සඳහන් වෙනවා ඉර පායන කොට ඉර පායන බව දැනගන්න සලකුණ තමයි නැගෙනහිර පැත්තෙන් ඊට කලින් අරුණෝදය තියෙනවා. මොකටද අරුණෝදය කියලා කියන්නේ? ඉර එන්න කලින් අර රතු පාටට පේන්නේ. අන්න ඒකට තමයි අරුණෝදය කියලා කියන්නේ. අන්නේ වගේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කලින් තියෙන සලකුණ තමයි සම්මා දිට්ඨිය කියන එක. ඒ සම්මා දිට්ඨිය තියෙන හැටියෙන් තමයි තීරණය කරන්නේ යාට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙද කියලා. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? සම්මා දිට්ඨිය ඇති කරගන්න මොකද කරන්න ඕන? සම්මා දිට්ඨියට හේතු වන කරුණ දෙකක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. සම්මා දිට්ඨිය උපදවා ගන්න හේතු වන කරුණ දෙකක් ගැන. මොනවද ඒ කරුණු දෙක? හොඳයි මං කියන්නම්. දැන් මේ කියන කරුණු හොඳට මතක තියාගන්න ඕනේ. ආයි දවසක මං කවුරු හරි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා හෙව්වොත් දන්නේ නැහැ කියන්න බෑ. එතකොට බණ කියපුවා හාමුදුරන්ට හොඳ නැහැ. ඒ නිසා හොඳට ධර්මඥානෙ යුක්ත වෙන ඕන විශේෂයෙන් පින්නතුන් දක්ෂ වෙන්න ඕන ධර්මයේ ළඟදී එකයි. කර්ණමෙත් සූත්‍රයේ මුලින්ම කියන්නේ ඩක්කෝ කියන එකයි. සක්කෝ කියන එක. සාමාන්‍ය සක්කෝ කියලා සමහරණ විස්තර කරන්නේ කන්න බොන යන පුරුදු වෙන එක, ඇඳුම් මහන පුරුදු වෙන එක, වේගයෙන් වාහනය ලවන පුරුදු වෙන එක ඒවා. නමුත් ඒක නෙමෙයි බුදුදහමේ දක්ෂතාවය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මෙන්න මේ සම්මා දිට්ඨිය ළඟදී ආයතන කුසලතාවය ළඟදී ස්කන්ධ සමුදය ළඟදී තියෙන දක්ෂතාවයටයි සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ සූර්යෝපම සූත්‍රයේ දේශනා කරන්නේ ඉර පායන කොට තියෙන අරුණෝදය වගේ තමයි. චතුරාර්ය සත්‍යය නැමැති ඉර පායන කොට ඒකට කලින්ම තියෙන කලකුණ තමයි සම්මා දිට්ඨිය කියන එක. ඒ සම්මා දිට්ඨිය ලබා ගන්න හේතු වන කරුණු දෙකක් තියෙනවා. ඒ කරුණු දෙක තමයි එක සද්ධර්ම ශ්‍රවණය, අනිත් එක යෝනිසෝ මනසිකාරය. සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රයේ තිබුණොත්. කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන නම් තමන්ගේ ළඟ සුදුසුකම් තියෙනට ඕන. මොනවද ඒ සුදුසුකම්? කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්න නම් තමන්ගේ ළඟ සුදුසුකම් තියෙන ඕන. මොනවද ඒ සුදුසුකම්? එකක් තමයි තමන් නුවණැති වෙන්නට ඕන. තමන් බුද්ධිමත් වෙන්නට ඕන. නැත්තම් වෙන්නේ ධම්මේ සූප රසංයතා තමයි. ඈ වදේ රස දන්නේ නැති හැඳ වගේ තමයි. එකක් බුද්ධිමත් වෙන්නට ඕන. අනිත් කාරණය තමයි අවංක වෙන්නට ඕන. අවංක බව කියන එක සුවිශේෂී ලක්ෂණයක් බුදුදහමේ. ඒ නිසා කරණීයමෙත සූත්‍රයේ සක්කෝ කියන වචනේ කිව්ව ගමන් ඊළඟට කියන්නේ මොකද්ද? වජෝච සූජෝච කියලා. මේ දෙකක් තියෙන්නට ඕන. ඊළඟ කාරණය තමයි මායාකාරී නොවන, කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන තමයි. විශේෂයෙන් ධර්ම මාර්ගයේ චතුස්සත්‍ය සම්මාදිටියත් එක්ක යන කාරණාවලදී මේක අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. කම්මසගත සම්මාදිටිය උපදවාගෙන සුගතිගාමි වෙන නම් මේව අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ගුණ දහම් ටිකක් තිබුණත් පුළුවන්. ශ්‍රද්ධාව යංශි මට්ටමකට තිබුණොත් දන් දෙලා සීල රැකලා යංශි ප්‍රමාණයකට සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් කෙලෙස් දුරු කරන්න නම් තමන් දක්ෂ වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන, තමන් කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ තමන්ගේ ළඟ තියෙනවා නම් තමන්ගේ ළඟ කොයිතරම් ජීවිතය අඩුපාඩු සිදුවෙලා තිබුණත් ආනන්තාරයේ පාප කර්ම හැර වෙන මොන කර්ම සිද්ධ වෙලා තිබුණත් ඒ සියල්ලක්ම ඒ කර්ම චක්‍රය ජය ගන්න පුළුවන් ධර්ම චක්‍රය. විශේෂයෙන් අවංක බව කියන එක අවශ්‍යයි. මොකක්ද අවංක කියලා කියන්නේ? ධර්මයේ හැසිරෙන අපට නිතරම අපි අවංක වෙන්නට ඕන. මොකක්ද අවංක බව කියලා කියන්නේ? යමක් තමන් ධර්මයේ නාමයෙන් කරනකොට අපිම තමන්ම තමන්ගෙන් අහලා බලන්නට ඕන, ඇයි මම මේක කරන්නේ කියලා. දානයක් දුන්නත්, වන්දනා ගමනක් ගියත්, ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථාන කළත්, තමන්ම තමන්ගෙන් අහලා බලන්න, ඇයි මම මේක කරන්නේ. එහෙම බලනකොට තමන්ට දැනෙන්නට ඕන මං මේක කිරීමෙන් මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද, මේක කිරීමෙන් මගේ දිට්ඨිය සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද, මේක කිරීමෙන් මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද කියලා. මේක තමයි ගුරගල. මේක තමයි තමන් දිනෙන් දින ධර්ම මාර්ගයේ ඉදිරියට යනවද, තමන්ගේ දිනෙන් දින මානසික දුක් පීඩ අඩු වෙලා මානසික සුවයක් කරා තමයි යන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුරුවන් දහම් කැඩපත. තමන් ආපු ගමනේදී බලන්න තමන්ගේ තෘෂ්ණාව අඩු වුණාද වැඩි වුණාද කියලා. සමහර විට බඩු භාණ්ඩ වල තියෙන ආසාව නම් අඩු වෙලා, නමුත් කීර්තියට තියෙන ආසාව වැඩි වෙලා. බඩු භාණ්ඩක් දීලා බලන්න කීර්තිය වැඩි කරගන්න. එහෙම වුණොත් තමන්ට වැරදිලා. එහෙම කරාට වරදක් නෑ. නමුත් ඉතින් දුකෙන් නම් නිදහස් වෙන්නේ නෑ. සුගතිගාමි වෙන්න නම් පුළුවන්. ඊළඟ කාරණය තමයි තමන් බලන්න තමන්ගේ එන්න සක්කාය දිට්ඨිය තමන්ගේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා. අනිත් කාරණේ තමන්ගේ මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මෙන්න මේක තමයි ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන ඕන ලක්ෂණ. මෙන්න මේ එක්ක තමන් යනකොට ධර්ම ශ්‍රවණය කරනකොට කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් සම්මා දිට්ඨිය ලැබෙනකොට ඒ සම්මා දිට්ඨියේ කොටස් දෙකක් තියෙනවා. සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද ඒ දෙක? ඔව්. වෙනත් විදිහකින් කියනවා නම් කම්මස්සකතා සම්මා දිට්ඨිය සහ චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා. මහා චක්කාරිසක කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ දැක්වෙනවා සම්මා දිට්ඨියෙන් පහන් දෙක වේ දොයං වදාමි අති දෙක වේ සම්මා දිට්ඨියෙන් සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. එක සම්මා දිට්ඨියක් තියෙනවා ශාස්ත්‍ර වූ තිනට බර වුණු උපදි සම්පත් ගැන දැන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකට තමයි අපි කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේ සම්මා දිට්ඨියෙන් තමන්ගේ ජීවිතේ මොකද සිදුවන දේ? තමන්ට කර්මය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. තමන්ගේ හිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් කරන දේවල්ට අනුරූපව තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන විශ්වාසය ඇති වෙනවා. එතකොට මේ අවබෝධය ලැබිච්ච ගමන් මේක නම ගද කරන්නේ. ඒක නම් හැකිතා සම්පපාපසකරණන් කියපු විදියට අකුසලයෙන් දුරු වෙනවා. කුසල සුභ සම්මදා කියපු විදියට කුසල කරනවම කුසලද? සාමාන්‍ය ලෞකික කුසලයේ කරනවා. එතකොට මෙතනින්දි ලොකු ජීවිත පරිවර්තනයක් වෙනවා. එයා හැකිතා දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා. මේ පුණ්‍යක්‍රියා කිරීමෙන් තමන්ට ලැබෙන ආනිසංස මොනවද? දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීමෙන් තමන්ට ලැබෙන ආනිසංස මොනවද? තමන්ට නිරෝගී සම්පත්තිය ලැබෙනවා, දිගාතිරි සම්පත් ලැබෙනවා, තමන්ගේ වැඩ හුඟක් සාර්ථක වෙනවා, යතර විශේෂ ආනිසංසයක් ලැබෙනවා පින්කම් කිරීම විදිහේ. ඒ මොකද්ද? කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන ලැබෙනවා. ධර්මයේ කියාදෙන දහමඟ විවර කරන කල්‍යාණ මිත්‍රයන් තමන්ට ලැබෙනවා. තමන් අවංකව පින්කම් කරනකොට අවංකව තිබ්බ ප්‍රමාණයට නැත්තම් තමන්ගේ විදියට තමයි කට්ටිය හම්බෙන්නේ. අපි තමන් ඇතමිට මායාකාරී කෙනෙක් නම් ඒ වගේමයි තමයි හම්බෙන්නේ. අපි ඇතමිට අනිත්‍යගේ වැරදි අනුපාඩු නිතරම හොයනවා නම් ඒ වගේ තමයි හම්බෙන්නේ. තමන් නිතරම හොඳ ධර්ම කරුණු සාකච්ඡා කරන කෙනෙක් නම් ඒ වගේ කරුණු අය තමයි තමන්ට හම්බෙන්නේ. ඒ නිසා තමන් ඉහළම තලයක ඉන්නකොට හොනේ හිතේ මට්ටමට හොඳමයි තමන්ට මුණගැහෙනවා. හැබැයි මේ කල්යාණ මිත්‍රයන් බාහිරින් හඳුනා ගන්න අමාරුයි දැක්කහම. අපි බොහෝ විට බාහිරින් තමයි හඳුනගන්න යන්නේ. රූප සම්පත්තියෙන්, කටහඬෙන්, ඇඳුමෙන්, පාවිච්චි කරන වාහනෙන්, ලියපු පොත්පත් වලින් ඒ වගේන් තමයි අපි කල්යාණ මිත්‍රයන් හඳුනාගන්න යන්නේ. නමුත් සැබෑ කල්යාණ මිත්‍රයන් හඳුනාගන්නේ කොහොමද? කොහොම ඇසුරු කළද? කල්යාණ මිත්‍රයන් හඳුනාගන්න පින්නතුනි ප්‍රඥාව පරීක්ෂා කළා. ප්‍රඥාව පරීක්ෂා කරන්නේ කොහොමද? සාකච්ඡාවෙන්. සාකච්ඡාය පඤ්ඤා වේදි තම්බෝ. කෙනෙක් හඳුනාගන්නේ සාකච්ඡාවෙන්. ඔබ ධර්මයේ හැසිරෙන කෙනෙක්, ධර්මයේ පිළිපදින කෙනෙක්, ධර්ම ශ්‍රවණය කෙනෙක් කියලා යම් කිසි කෙනෙකුට කිව්වොත් නුවණැති කෙනෙකුට එයා ඔබෙන් කරුණ වහනවා සමහර ඒවා. සමහරට ඔබෙන් ප්‍රශ්න දෙකයි අහන්නේ. වැඩිපුර අහන්නේ නැහැ. අහපමන් තීරණය කරන ඔබ ඉන්නේ කොතනද කියලා. ඒ නිසා උඹ පරිස්සම් වෙනවනේ. එනිසා ඔබගේ නිකන් ඉන්නේ ඔබ ධර්මයේ හැසිරෙන කෙනෙක් කියලා දැනගත්තු ගමන් ඔබේ ප්‍රශ්න අහනවා. අහන්නේ කෙලින්ම ඔබේ ප්‍රඥාව පරීක්ෂා කරන ප්‍රශ්නමයි අහන්නේ. ඔබේ උපාධි මොනවද? පාවිච්චි කරන වාහනේ මොකද්ද? ඉන්නේ කොළඹ 6-17ද? ඒව මොනවකට අහන්නේ? එනිසා ප්‍රඥාවත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒක ටිකක් අමාරුයි. එතකොට පින්නතුනි අපි මේ සඳහන් කළේ සම්මා දිට්ඨියේ පළවෙනි පියවර කම්මසකතා සම්මා දිට්ඨියෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනකොට අපට හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් එක්ක සාකච්ඡා කරන්න ඕන. එතකොට තමයි අපට නියම කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන එක ලැබෙන ලොකු පිනකට පින්නතුනි. සතර රහස්යෙන් ලොකු පිනක් එකට තියෙන්න ඕන, නැත්නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සාංසාරික පින තිබුණත් මේ මොහොතේ අපි දක්ෂ නැත්නම් මේ මොහොතේ අපට ධර්මයේ පිළිබඳව අවංකව දුකේ නිදහසේ නුවණක් තිබෙන්නේ නැත්නම් ඒත් පින්නතුනේ කල්‍යාණ මිත්‍රයන්ගේ නියම ප්‍රයෝජන අපිට ලැබෙන්නේ. කල්‍යාණ මිත්‍රයන් පළමුවම සඳහන් කරන කාරණේ තමයි මේ කම්මස්සකත සම්මාදිට්ඨිය ඉඳලා හැකි තාක් පින්කම් කරන්න කියලා. ඒ පින්කම් කරනකොට අපට හුඟක් ආනිසංස ලැබෙනවා. ඒ ලෞකික කුසලයේ තුල ඉඳගෙන කරන පින්කම් වලින් ඉහළ මානිසංස තියෙන මොහොකින්ද? කම්මස්සකත සම්මාදිට්ඨිය ඉඳලා කරන පින්කම් වලින් ඉහළ මානිසංස ලැබෙන මොහොකින්ද? ප්‍රවසීලෙනු තනසංස ලැබෙනවා. මොන භාවනාවෙන්ද? එනතුනේ මෛත්‍රී භාවනාවෙන් ඉහළ මානිසංස ලැබෙනවා. ඒ නිසා දානමේ පින්කම් ගැන දකුණු බඟ සූත්‍රවල සාමාන්‍ය තිරසංගත සතාට දෙන දානෙ ඉඳන් බුදුරජාණන් වහන්සේ දක්වා පෘථග්ජන පෞද්ගලික දාන ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ සඳහන් වෙනවා සංඝික දානවල ආනිසංස. ඊට පස්සේ ඊට වඩා ආනිසංසදායි සීලේ සාමාන්‍ය දානයට වඩා ආනිසංසදායි සංඝාවාසය පූජකන කීටත් වඩා ආනිසංසදායි සීලය ඊටත් වඩා ආනිසංසදායි අසුරු සනක් ගන්න මොහොතක් මෛත්‍රී වැඩි වීම ඒකේ හිලම කුසලයක් ඉඳ සඳහන් කරන ලෞකික කුසලයේ තුල. එතකොට ලෞකික කුසලය සහ ලෝකෝත්තර කුසලය අතර වෙනස මොකද්ද? කම්මස්සකත සම්මාදිට්ඨියේ ඉඳලා කරන පින්කමල ලක්ෂණය තමයි අපේ ඇසට රූපයක් දකිනකොට අපි හිතන්නේ ඇහැට පේන්නේ බාහිර තියෙන රූපෙමයි කියලා. දැන් මේ කෝපයේ තියෙනවා නම් කෝපයේ තියෙන විදියට මේ මට පේන්නේ කියලා හිතෙන්. දැන් මෙතන ඉන්න තමන්ගේ අම්ම නම් මේ අම්මම තමයි මට පේන්නේ කියලා හිතෙන්. රුවන්වැලි සෑයට වන්දනා කරනකොට මේ තියෙන්නේ ඇත්තටම රුවන්වැලි සෑය බාහිරයි කියලා තමන්ට හිතෙන්නේ බාහිර. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ඇසට දැකපු ඒ රූප ශබ්ද ආදිය ප්‍රත්‍යක්ෂ කරන කලිනුත් තිබ්බා. තමන් ප්‍රත්‍යක්ෂ කරන වෙලාවෙත් ඒක තියෙනවා, ඊට පස්සෙත් ඉතුරු වෙනවා කියන එක. මේක තමයි කම්මස්සකත සම්මාදිට්ඨිය ලැබෙන අවබෝධය. මොකද්ද? දැන් මේ පිනතුන් දැන් ගෙදරින් උදේ ආවනේ. ගෙදර ඇතැම් විටම පහනක් පත්තු කරලා ගෙදර හිටිය සතාට කෑමක් දීලා දවල්ටත් එක්කම ඇතැම් විට ඔබ එන්නේ නැති. ඔබ පිනක් කළා ආරේ. ඔබ හිතනවා යනකොටත් ඒ දේ මෙහෙම තියේ කියලා. ඔය දෙ නෑ කියලා තමයි කියන්නේ. නමුත් නෑ කියලා කිව්වත් ඔබ අරගෙන තමයි ඉන්නේ. පින්තුනි, දැන් මෙතෙන්දි මේ ලෞකික කුසලයේ අපි හිතන්නේ මේ බාහිර මේ දේ තියෙනවායි කියලා. එතකොට කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා චතුසත්‍ය සම්මාදිට්ඨියට යනකොට මේ කම්මසකත සම්මාදිට්ඨියේ ස්වභාවය විස්තර කරනවා. ඒක විස්තර කරන්නේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ. මේක කිව්වට කලබල වෙන්න එපායි. යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන කෙනා මේ නැවත ඉපදෙන්නේ කියලා. මේ කර්ම කරන කෙනාම මේ කර්ම වලට අනුරූපම වූ නැවත ඒ විදිහට ඉපදෙනවා කියලා කියනවා නම් යම් කිසි කෙනෙක් ඒක දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක් කියලා කියනවා. දෘෂ්ටි කතරක අතරමං වීමක් කියලා. කම්මස්සකෝම මේ කම්මදායාදෝ කියලා කර්මය ගැන උනන්දු කරන බුදුරජාණන් වහන්සේ ලෞකික කුසලයේ තුල ඉඳගෙන චතුසත්‍ය සම්මාදිටියට සාපේක්ෂව කියනවා. චතුසත්‍ය සම්මාදිටියට සාපේක්ෂව මේ කම්මස්සකතා සම්මාදිටියත් අපට වැරදීමක් කියලා. හැබැයි එකෙන් කියන්නේ ලෞකික කුසලය කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. උපරිම කරන්න ඕන කරන නිසා තමයි ඔබට මේ ආනිසංස ලැබෙන්නේ. ඊළඟට චතුසත්‍ය සම්මාදිටියේ ලක්ෂණය මොකද්ද? චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනවා නම් ඒ රූපේ දකින්නේ ඒ මොහොතේ තමන්ගේ ඇස් කන්න ආසාදී ආයතන වලට සාපේක්ෂව. ඒක තමන්ගේ ලෝකය තුල තමන්ට නිර්මාණය වෙන දේ. ඒ වගේම මේ මොහොතට නිර්මාණය වෙන දේ. මේ මොහොතේ අපේ හිතේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු රැසක එකතුවකින් ඒ මොහොතේ පහළ වෙන අවබෝධයක් තමයි මේක. ඒක ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර සත්වයන් අමනුෂ්‍යයන් ඉපදිලා ඉන්නවා ලස්සන විල් ජලාස සමීපේ. හැබැයි බුද්ධාන්තර කල්මයක්ම ඉන්නේ කොහමද? පිපාසයෙන් ඉන්නේ. ඇයි ඒ? එයාට ඒ විලේ වතුර පේන්නේ ඇතැම් විට ලේසරෝ වගේ පේන්නේ. ඇතැම් කෙනෙකුට ඒ වතුර පේන්නේ නැහැ. අනිත් මිනිස්සු ගිහිල්ලා ඒ වතුර නාල වතුර අරගෙන අවිල බොනවා. මෙයාට වතුර පේන්නේවත් නැහැ. ඇයි මේ වෙනස? ඇයි මේ වෙනස? ඒ පුද්ගලයාගේ ආයතනට සාපේක්ෂව බාහිර නිර්මාණය කරන දේ වෙනස් වෙනවා. ඔබට මේ මොහොතේ මේ ධර්මශාලාවේ ලස්සන පිරිසක් මේ පේනවා. බැරි වෙලාවක් ඔබේ අභ්‍යන්තර ආයතන වෙනස් වුණොත් මේක සම්පූර්ණ වෙනස්සයි පේන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා වැද්දෙක් ඊටාම අමානුෂික විදිහට සතෙන් ඝාතනය කළා. එහි අකුසල විපාකයේ කොයිතරම් බලවත්ද කිව්වොත් මේ සතා ඝාතනය කරපු ගමන්ම මේ මිනිහට ලොකු තිබහක් ආවා, පිපාසයක් ආවා. වතුර හොයාගෙන කැලේට ගිය කැලේ ආරණ්‍යය තිබුණේ. ගිහිල්ලා හැම කුටියෙම තියෙන කල ඇර ඇර බැලුව එක කලේකවත් වතුර නැහැ. ලිල් ළඟට ගියා ලිංග වල වතුර පලාකක නැහැ. හාමුදුරන්ට බැන්නේ ඇයි මේ කලේක වතුර ටිකක්වත් තියන්න බැරි කියලා. ස්වාමීන් වහන්සේලා බලනවා මොකද? වතුර පිරෙලා මේ කලවල තියෙනවා. මෙයාගේ අකුසල විපාක නිසා මේ සකස් කළ දීපු ආයතන නිසා මේ වතුර පේන්නේ නැහැ. පින්නතනි මේ මොහොතේ ඔබට මේ උපකරණයක් පේනවා නම් පේන්නේ මේ මොහොතේ ඔබේ ආයතන වලට සාපේක්ෂව නිර්මාණය කළ තියෙන දේ. අභ්‍යන්තර ආයතන වෙනස් වෙනවත් එක්කම මේව සම්පූර්ණ වෙනස් වෙනවා. බාහිර ලෝකයේ සතර මහා භූත රූප කියලා දෙයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් තියෙනවා. ඒකත් ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ මගේ ආයතන වලට සාපේක්ෂවයි මේක තියෙන්නේ. උදාහරණයක් ඇටියට ඔබට මේ බිත්තිය දැන් අපි කාටත් මේක බිත්තියක් නේ. අපි කාටත් මේක අල්ලනකොට කඩේට පේනම ඒ පේන්නේ අපි කාගේ ආයතන මේ මොහොතේ යම් කිසි විදියක සමාන නිසා. හැබැයි මෙතෙන්ට ප්‍රේතෙක් හරි භූතෙක් හරි આવත් කොහමද? යාට මේ බිත්තියෙන් එහා පැත්ත පේන මේ බිත්තියෙන් එහා පැත්තට යන්නත් පුළුවන් යාට. එහෙනම් මේ බිත්තිය කාටත් එක වගේ නම් මේක නිර්මාණය වෙලා තියෙන සතර මහා භූත රූපෙන් නම් එහෙනම් කාටත් සමාන වෙන්න ඕන. අපි යන්නේ කොහොමද? අපි යන්නේ මේක රූප කලාප බල බල අනිත්‍ය බලනවා. බාහිර රූපයක් ඇතැයි කියලා කොයිතරම් කැඩෙනවා බිඳෙනවා කියලා බැලුවත් පින්නතුනි අපට විදර්ශනාව තියා විදර්ශනාවේ සේවනල්ලවත් ගෑවිල නැහැ. මෙන්න මෙතනින් තමයි සම්පූර්ණයෙන්ම ධම්මග සම්මා දිට්ඨිය අරුණෝදය පහළ වෙන තැන. මෙතෙන්දි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා, දුක කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. මොකද දුක දුක සත්‍ය අතර වෙනස? දුක කියලා කියන්නේ පිනුතුන ඔබ කලින් කියපු දේවල්, ලෙඩවීම, මහලවීම, මරණයව. ප්‍රිය වි ප්‍රයෝගේව දුකේව දුක සත්‍ය නෙවෙයි. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දැන් ඔබ කියන ওই දුක සත්‍ය බුදුහාරව අවබෝධ කරගත්තේ කොයි වෙලාවේද? ගිහිගෙන ඉක්මනට කලින් චන්නයමතියකින් අහලා දැනගත්තේ, සතර පෙර නිවිත දැකලා, ලෙඩෙක් මහලෙක් මලමිනියක් වොන්න. ඒ දැනගත්තේ දුක සත්‍ය නෙවෙයි. ඒ දැනගත්තේ මොකද්ද? ඒ දැනගත්තේ දුක. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මෙන්න මේ දේ බාහිර ලෝකයේ ඇතැයි ඒ විදිහටම තියෙනවාය කියලා තමන්ගේ අභ්‍යන්තරෙන් හිතන ස්වභාවය. සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියව කාරණේ දුක සත්‍ය කියලා කියන්නේ. ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලට රූප ශබ්ද දෙනකොට ඒ දේ බාහිර ඒ විදිහටම තියෙන දෙයක් කියලා මම අත්විඳින්නේ කියලා හිතන ස්වභාවය. දැන් ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙවෙයි කියන්නේ. බාහිර මේ උපකරණ තියෙනවා, තියෙන්නේ මේ මොහොතට මගේ ආයතන වලට සාපේක්ෂව. මේ පැත්තේ ආයතන වෙනස් වෙච්ච ගමම මේ දේ වෙනස් වෙනවා. මේක මං ඇහැට රූපය බලනකොට ඇහැට කවදාවත් කෝපයක් දකින්න බෑ. ඇහැට කරන්න පුළුවන් හැකියාව මොකද්ද? වර්ණ රූපය පතිත කර ගැනීම විතරයි. එතනින් මේකේ කාර්යය අවසන් වෙනවා. කනට පුළුවන්කම තියෙන්නේ ශබ්ද මාත්‍රයක් පතිත කර ගැනීම විතරයි. ශබ්දය හඳුනගන්නේ මොකින්ද? ශබ්දය හඳුනගන්නේ මනින්ද්‍රිය, මන ආයතනෙ. මන ආයතනෙන් හඳුනා ගන්නකොට අර මුලින් තිමිච්ච එක නිරුද්ධ වෙලා නැවත. ඇසට රූපයක් දකිනකොට ඇසේ තියෙන පෙනීමේ ශක්තියෙන් තව හේතු එකතුවෙන් ස්පර්ශය, රූපය, ආලෝකය, විඥානය මේ කරුණු ගානක එකතුවකින් ඒ මොහොතෙහි එක නිරුද්ධ වෙනවා හටගෙන ඊට පස්සේ එකෙන් හටගන්නවා සංඥා වේදනා කියලා දෙකක්. ඒ සංඥා වේදනා දෙක මනින්ද්‍රියෙන් සිහි කිරීමෙන් තමයි දෙවනි වතාවට හඳුනාගන්නේ. හඳුනා ගන්නකොට පළමුවෙන්ම තිමිච්චක නිරුද්ධ වෙලා අවසන්. නමුත් අපට හිතෙන්නේ බලනකොට මේ පේන්නේ තියෙන දේ හැමයි කියලා. දරුව දිහා බලනකොට හිතෙන්නේ බාහිර පේන දරුව මේ මට පේන්නේ කියලා. බාහිර දරුවෙක් පෙනුනොත් පින්නතුනි දරුවා ඉන්නවයි කියලා කොතනින්ද අවසන් වෙන්නේ? අවසන් වෙන්නේ ජරා මරණ වලින් අවසන් වෙන්නේ. මැද මගදී කොහේදවත් නවතින්නේ. අවිද්‍යාව සහගත මැත දල්වාගෙන බැලුවොත් බලනකොටම මේ කෝපය, මේ දරුවා, මේ මේසය කියලා හිතුවොත් බාහිර තියෙන්නේ කියලා හිතුනොත් ඒකට පතිතුනොතින් හිත අවසාන වෙන්නේ මේ මොහොතේ නැතුණත් ඕනම මොහොතක ජරා මරණ ස්පර්ශ කළේ. ඒ නිසා ඇසින් රූපේ දකිනකොටම තමන් දක්ෂ වෙන්නට ඕන මේ අභ්‍යන්තරයෙන් තමන්ගේ අවස්ථාවේ නිර්මාණය කරන දෙයක් කියලා. මේ කිසිවත් වෙනතුනි කලින් නිෂ්පාදනය වෙලා තිබෙන්නේ නැහැ. සම්මුති සත්‍ය තුල කම්මසකට සම්මාදිට්ඨිය තුල විස්තර කරන සම්මුති සත්‍ය තුල කලින් නිෂ්පාදනය කරපුවා තියෙනවා. දැන් මේ පිනතුන්ට තේරෙන භාෂාවෙන් කියනවනම් රෙඩිමේඩ් ඒවා තියෙනවා. සම්මුති සත්‍ය තුල රෙඩිමේඩ් ඒවා තියෙනවා. නමුත් පරමාර්ථ සත්‍ය තුල පිනතුනි චතුසත්‍ය සම්මාදිට්ඨිය තුල රෙඩිමේඩ් ඒවා මොනවා කරන්නේ? ඒ මොහොතේ අපි මේ නිෂ්පාදනය කරගන්නේ. ඒ නිෂ්පාදනය කරගන්න ආයතන කියන්නේ නිෂ්පාදනය කරන ස්ථාන කොහෙන්ද නිෂ්පාදනය කරන්නේ? ඇසෙන්, කනෙන්, නාසයෙන් ඒ වගේ නිෂ්පාදනය කරන ඒ මොහොතේ මනසට අනුව. මුලින් වර්ණ රූපේ විතරයි එන්නේ. ඊට පස්සේ මේක අවිද්‍යාසගත බැසගත්තොත් ඊට පස්සේ තියෙන කෝපයන් දෙස බලනවා. බලනකොට මේ පැත්තේ ආයතනීට අරුව වෙනස් වෙනවා. ඔබ ඊතහාම අමනාප කෙනෙක් මෙතෙන්ට එනකොට මුලින් වර්ණ රූපේ විතරයි ඇස හැට දෙන්නේ. ඊට පස්සේ ඔබ එතනම නිරුද්ධ වීමේකේ සංඥා වේදනා සිහිපත් කරනත් එක්කම අතීත සංයෝජන ටිකත් එක්ක යාදස බලනකොටම බලන්නේ මෙහි ආයතන වෙනස් කරගෙන යගේ සම්පූර්ණ මඟ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙච්ච ආයතන වලින් තමයි හුදෙස බලන්නේ. මෙන්න මේක තමයි දුක සහ දුක සත්‍ය අතර වෙනස. දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ ලැඩවීම, මහලවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගේවා, බාහිර ලෝකයේ තියෙන දේවල්ට ඇතිවන දේවල්. ඒක දුක. දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ බාහිර දෙයක් ඒ විදිහට මැතයි කියලා හිතින් හිතාගන්න ස්වභාවය. ඇසෙන් රූපයක් දකිනකොට මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ දරුවා, මේ ඉන්නේ කුඩේ කියලා හිතුවොත් ඒ හිතන්නේ අපි පංච උපාදාන ස්කන්ධය තුල හිර වෙලා. ඊට පස්සේ බාහිර දේ වෙනස් වෙනකොට ඒකේ දුක උරුම කරගෙන ඉන්න. මේ මොහොතේ ඔබ හිත හදාගෙන ඉන්න පුළුවන් අනේ මං නම් උපේක්ෂාවෙන් ඉන්නේ කියලා. නමුත් ඕනම මොහොතක දුක දෙන්න හේතු ටික ඒකේ තියෙනවා. ඔබ ඇතැම් වෙලෙ හිතයි මං දරුවා ගැනවත් කිසි ආසාවක් නැහැ කියලා නේ. නමුත් දරුවට අනතුර වෙච්ච ගමන් ඔබේ ස්වභාවය බලන්න පුළුවන්. ඇයි ඒ ඔබ බාහිර දරුවෙන් පනවගෙන ඉන්නේ? දුක සහ දුක සත්‍ය අතර වෙනස මේක. ඊට පස්සේ සමුදය සහ සමුදය සත්‍ය අතර වෙනසක් තියෙනවා. සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව. එතකොට සමුදයයි සමුදය සත්‍ය අතර වෙනස මොකද්ද? සමුදය කියලා කියන්නේ බාහිර බඩු භාණ්ඩවල තියෙන ආසාව ඇලීම. සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගය, තමන්ව ජීවත් කරවන්න තියෙන කැමැත්ත, ආසාව. බොහෝ දෙනෙක් හිතන්නේ මේ බඩු භාණ්ඩවල තියෙන ආසාවේ තියෙන්නේ කියලා. ඒ නිසා තමයි බඩු භාණ්ඩ හුඟා දෙන ආසාව අඩු කරගන්න කියලා නේ. පින්තුනේ එහෙම නිවන් දකින්න එහෙම නිවන් දකින්න පුළුවන් නම් නිවන් දකින්න එක හරිය ලේසියි. සමුදය සත්‍ය කියලා කියන්නේ මේ බාහිර දේවල්ට තියෙන ආසාව නම් නිවන් දකින්න හරිය ලේසියි. ආසාව අඩු කරගන්න එක දවසෙන් පුළුවන් නිවන් දකින්න. කොහොමද? තමන්ට තියෙන බඩු භාණ්ඩ ටික ඔක්කොම දෙනවා අනිත් අයට. දෙහිලා ත්‍රිවිල් එකක දෙහිවලට යන විතරක් සල්ලි තියාගන්නවා. දෙහිවල කොහටද? සත්තු වත්තට. ඇයි මොකටද? මේ ශරීරය දන් දෙන්න කාටද? අර සිංහයෝ ඉන්න කොටේ ඉන්න කුඩු තියෙන ඒ කුඩුවකට පණිනවා කියන. ත්‍රිවිලකේ ගාස්තු විතර ඇතුළු කරගන්න ඕන එක දවසෙන් පුළුවන් ගිහිල්ලා ඔක්කොම දුක ඉවර කරගන්න. බාහිර මඩු භාණ්ඩ නිසා නම් දුක හටගන්නේ, ඒ මඩු භාණ්ඩ අයින් කරොතින් දුක නිරුද්ධ වෙනවා නම්. නමුත් එහෙම වෙන්නේ නැහැ. පින්නතුනි බාහිර දෙයට ආසා මොකක් හින්දද? මේ තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත් කරවන්න තියෙන කැමැත්ත නිසා. අපි කියනවා මගේ දරුවාට මං හුඟක් ආදරෙයි. දරුවා ලෙඩ වෙනකොට මං කැමති නැහැ කියලා. ඇත්තටම දරුවා ලෙඩක් හදාගන්නකොට ඔබ මොකද කියන්නේ? ඔය ලෙඩ හදාගෙන මට නම් ඉස්පිරිතාලේ ගන්න රස්සාදුව වෙන කියන්න එපා කියලා. දැන් මේ තමන්ට ඇති වෙන අවාසිය මේක තමයි පින්නතුනි නියම හේතුව. ඔබ කියන්නේ නැහැ මං ඇත්තටම දරුවට කරුණාවන්තයි කියලා. එහෙම තියෙන අවස්ථාවක් තියෙන පුළුවන්. නමුත් පින්නතුනි සම්පූර්ණයෙන්ම දුක හටගන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව නිසා. මේ අභ්‍යන්තරයේ තියෙන දැඩි කැමැත්ත ආසාව දුරු කරගන්නේ කොහොමද? තෘෂ්ණාව නිසා නම් දුක හටගන්නේ, තෘෂ්ණාව නිරුද්ධ කරන්න පුළුවන්ද? තෘෂ්ණාව අත්හරින්න පින්නතුනි නිකන් බෑ. ඒක කරන්න ඕන දර්ශනයකින්. දර්ශනයකින් දුරවන දෙයක් මේක. මෙතන අන්ධකාරය තියෙනවා නම් අපිට කළු පාට ගෝණි ටිකක් ගෙනල්ලා ගෝණි වලට කළුවර අයින් කරන්න බෑ. අපි මොකද කරන්න ඕන? අපිට කරන්න ඕන ආලෝකයක් දැල්වන එක. ආලෝකයේ දැල්වීම විතරයි අපිට කරන්න පුළුවන්. ඒ දැල්වන ආලෝකයේ තියෙන හැකියාව තමයි අන්ධකාරය දුරු කිරීම. අන්න ඒ වගේ අපට පින්නතුනි මේ අභ්‍යන්තරයේ දුක හටගන්න තෘෂ්ණාවට හේතුව මොකද්ද? මේ අවිද්‍යාවෙන් තමන් ඇහැට දකින රූපය බාහිර තියෙන දෙයක් ඒ විදිහට පේන්නේ කියන මේ අවිද්‍යාව දුරු කරන විදිහේ දර්ශනයක් අභ්‍යන්තරයේ මේ සම්මාදිටින් ඇති කර ගන්නට ඕන. ඇත්තට පේන්නේ මුලදී වර්ණ රූපේ විතරයි. ඒකෙන් ඇතිවන සංඥා වේදනාවලට නැත්තම් නාසය දිව ආදී මේ ආයතන වලට ඇතිවෙන්නේ මුලින් මූලික ස්වභාවය විතරයි ලැබෙන්නේ, පතිත වෙන්නේ. ඒක හඳුනාගන්නේ මනසින්. මනසින් හඳුනා ගන්නකොට පින්නතුනි අපේ ළඟ දැනුම සහ සිහිය නැති වුණොතින්, සති සම්පජඤ්ඤ දෙක නැති වුණොතින් අපි ඒක අවිද්‍යාසහගතව බලලා දෙවෙනි වතාවට උපදවා ගන්නේ තියෙන දෙයක් හැටියට බාහිර. අන්න ඒ විදියට බාහිරට හිත බැස නොගන්නා විදියට ප්‍රඥාව සම්මාදිට්ඨිය නැමැති ආලෝකයේ දල්වාගෙන සිටීම තුළිනොයි මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි කියුවා සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙයක්. මොකද වෙනස ඒ දෙකේ? සමුදය කියලා කියන්නේ මොකද්ද? සමුදය කියලා කියන්නේ බාහිර බඩු භාණ්ඩ පුද්ගලයන් තියෙන ආසාව. සමුදේ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරයේට තමන්ගේ ජීවිතයට තියෙන කැමැත්ත. තමන් ජීවත් කරවන්න තියෙන කැමැත්ත. ඊළඟට නිරෝධය සහ නිරෝධ සත්‍ය කියලා දෙකක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා කියන්නේ ලෝකයේ මිනිස්සු දුක නැති කිරීම කියලා පනවන්නේ මොකද්ද? බාහිර දේවල්ට ආසා නොකර ඉඳීම. ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න, ඒව බලන්න එපා, ඒ වයින් කරන්න එහෙම කියලා තමයි කියන්නේ. බඩු මුට්ටු තියෙන වයින් කරන්න. එහෙම ගිහිල්ලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ආගමික අය බඩු බාන ටිකක් ඇත්තරියා, දරුවොත් ඇත්තරියා, අන්තිමට ඇඳුමත් ඇත්තරියා. අන්තිමට උපන් ඇඳුමෙන් හිටි. තාමත් එහෙම ඉන්නයි ඉන්නවා. නමුත් පින්නුතුනි බුදුදහමෙන් බඩු මුට්ටු අස්කිරියම නෙවෙයි කියන්නේ. බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව දුරු කරන විදියයි කියන්නේ නිරෝධ සත්‍ය තුලින්. ඒ සඳහා මාර්ගයක් පනවල තියෙනවා, මාර්ග සත්‍ය විදියට. ඒ මාර්ගයත් මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. මාර්ගය කියන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයා බාහිර දේවල් වෙනස් කරලා මේ දුකෙන් නිදහස් වෙන දරණ උත්සාහය. බාහිර හොඳට සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා. එක ඉරියව්වක ටිකක් වෙලිනකොට දුක නම් ඉරියව්ව වෙනස් කරගන්නවා. ඈ රූපය ටිකෙන් ටික වෙනස් කරගන්නවා. මේව තමයි සාමාන්‍ය ලෝකයා කරන දේ. ඇත්තෙම කම්මසකට සම්මාදිටියෙන් කරන්නේ මේක. කර්මයෙන් කරන්නේ බාහිර ලෝකයේ හැකිතා හේතු ටික ලස්සන කරගන්නේ. නමුත් චතුසත්‍ය සම්මාදිටියට යනකොට, මාර්ග සත්‍යයට යනකොට මොකද කරන්නේ? මාර්ග සත්‍ය තුලදී වඩන්නේ සීල සමාධි ප්‍රඥා ආරසංගික මාර්ගයේ. ඒකෙදි පින්නතුනි ඒකෙත් අවස්ථා දෙකක් තියෙනවා. ආරස්මනික මාර්ගය පටන් ගන්නේ ප්‍රඥාවෙන්ද සීලෙන්ද? ආරස්මනික මාර්ගය පටන් ගන්නේ ප්‍රඥාවෙන්ද සීලෙන්ද? ඉනතුනි මේකත් දැනගන්න ඕන කාරණයක් අපි. මේකත් වැදගත්ම ප්‍රශ්නයක්. ඉනතුනි මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සත්‍ය ඥානය, අනිත් දෙක කෘත්‍ය ඥානය කියලා. සත්‍ය ඥානය කියන්නේ මේක ඥානයක් විදිහට අසා දැනගන්න අදහන ස්වභාවය. දෙවෙනි එක එක කරන එක. එතකොට ආරස්මික මාර්ගය සත්‍ය ඥානයේදී ආරම්භ වන්නේ ප්‍රඥාවයි. ඒකේ ප්‍රොසෙස් එක ක්‍රියාවලිය දැනගන්න එක. දැනගන්නකොට මුලින් තියෙන්නේ ප්‍රඥාව. වැඩේ කරනකොට මොකද තියෙන්නේ? සත්‍ය ඥානයේ කෘත්‍ය ඥානයේදී තියෙන්නේ සීලය. සත්‍ය ඥානයේදී ප්‍රඥාව, කෘත්‍ය ඥානයේදී සීලය. ඔබ කලින් නොගිය තැනකට ඔබ යනවා නම් ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? වාහනයට නගිනවද? ඔබ වාහනයට නගින්නේ ඔබ මොකද ඉස්සෙල්ලාම කරන්නේ? යන තැන ලිපිනේ ගන්න, යන්නේ කොහොමද කියලා පාර අහගන්න කාගෙන් හරි. අන්නේ වගේ තමයි සත්‍ය ඥානය කියන එක. ඒ සත්‍ය ඥානයේදී සම්මාදිට්ඨි පුබ්බංගමං කියලා කියනවා. සම්මාදිට්ඨි පුරේජවං කියන්නේ සත්‍ය ඥානයේදී. චතුසත්‍ය සම්මාදිට්ඨි ගැන සුතමේ ඥානෙන් අසහ දැනගන්නවා. එතකොට ප්‍රඥා මූල හැබැයි වැඩේ කරනකොට ගමන පටන් ගත්තට පස්සේ වාහනයට නගිනවා. නගින එක හරියට සීලේවත්. ඒ නිසා මේක වෙනසක් දැනගන්නවා. එතකොට ආරස්නික මාර්ගයේ සත් මාර්ග සත්‍ය සහ මාර්ගය කියලා දෙකක් තියෙනවා. මාර්ගය කියන්නේ බාහිර ලෝකයේ ඇති මතට පනවාගෙන කම්මසකට සම්මාදිටිය ඉඳලා පුරන ආරස්නික මාර්ගයක් තියෙනවා. ඒකෙන් උපරිමය පුඤ්ඤාභිසංකාර කරන්නත් පුළුවන්, ආනෙන්ජාභිසංකාරය කරන්නත් පුළුවන්. ආනෙන්ජාභිසංකාර කියන්නේ මොනටද? ආරෝපාචර බ්‍රහ්ම ලෝකයට යන්න හිත දිනු කරන්නත් පුළුවන්. හැබැයි පුඤ්ඤාභිසංකාර කරත්, අපුඤ්ඤාභිසංකාර කරත්, ආනෙන්ජාභිසංකාර කරත් මොකෙන්ද ඒ තුනම හටගන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාර. ඒ නිසා අන්න ඒ තුනම දුරු කළා, තුනම ඉක්මවලා ඊට වඩා ඉහළ පයෝගාභිසංකාරයකට යන්න වෙනවා. අන්නේ පයෝගාභිසංකාර කියන එක නිවනම ඉලක්ක කරගෙන තියෙන සංඛාර. ඒ සඳහා මුලින් සුතමේ ඥාන ඇති කරගත්තු කෙනාට ඇතිවන මාර්ග සත්‍ය තුල ඔහු සිල්වත් වෙනවා. සිල්වත් වෙන්නේ බාහිර ලෝකයක් පනවගෙන නෙවෙයි. දැන් අපි සිල්වත් වෙන්නේ බාහිර කෙනෙක් ඉන්නෝ මං එයාට බොරු කියන්න හොඳ නැහැ. බාහිර කෙනෙක් ඉන්නෝ මං එයාට කේලම් කියන්න හොඳ නැහැ. බාහිර කෙනෙක් ඉන්නෝ මං එයා මරන්න හොඳ නැහැ. බාහිර දෙයක් තියෙනවා මං ඒක හොරකම් කරන්න ඕනේ නැහැ කියලා එහෙමයි දැන් අපි කරන්නේ. ඒක මාර්ග සත්‍ය නෙවෙයි, ඒක මාර්ගය. මාර්ග සත්‍යෙදි මොකද වෙන්නේ? බාහිර තමන්ට හොරකම් කරන දෙයක් පැනවෙන්නෙම නැහැ. බාහිර බොරු කියන කෙනෙක් තමන්ට අහුවෙන්නේවත් නැහැ. එතනින් තමයි මේ සීලය, මේ සමාධිය, මේ ප්‍රඥාව යන්නේ. ඒ වඩන සීල, සමාධි, ප්‍රඥා තුන නිතරම ප්‍රඥාවෙන් පිරිසිදු වෙන්නට ඕන. අර තමන් අසහා දැනගත්තු චතුසත්‍ය සම්මාදිට්ඨිය දැන දැන දැක දැක යන ගමනක් මේක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජානතෝ හම් භික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි නොවා ජානතෝ නොවා පස්සතෝ කියලා. මහසේ දේශනා කරනව මම ආශ්‍රවයන්ගේ ශේවීම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකද්ද මෙන්න මේ සත්‍ය දකින කෙනාට. එහෙම නැතුව අපි කොච්චර වීරිය කරත් වෙනතුනි ඒ වීරිය ලෞකික කුසලයක් වෙයි. නමුත් කෙලෙස් දුරු කරන මාවතට ගියා වෙන්නේ නැහැ. කෙලෙස් දුරු කරන්න නම් දුක සමුදය නිරෝධ මාර්ගය දැනගෙන බෑ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දැනගන්නට ඕන. ඒ දැනගත්තු ගමන් පින්නතුනි ඔහුට මුළු ජීවිතයම කියලා කියන්නේ මොකක්ද අහුවෙන්නේ? ඇසෙන් රූපය දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් දැක්කත්, දිවෙන් රසයක් වින්දා, ශරීරයෙන් පහසක් වින්දා, මනසෙන් අරමුණක් වින්දාගත්තත් මේ හැම මොහොතකම වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ පෙරපසු නොවේ. ඒ මොහොතේ හට ගන්නවා හේතු නිසා. හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේ දර්ශනය තුළ ඉන්න කෙනා පින්නතුනේ හැකිතාක් දුරට හිත සමාධිමත් කරනවා මේ දර්ශනය දැක දැක. ඔව් හැකිතාක් උපරිම දුරට තමන්ගේ හිත සමාධිමත් කරගන්නවා සතර සතිපට්ඨානය තුළ පිහිටා ඉඳිමින්. ආනාපාන සතිය ආදී භාවනාවක් උපයෝගී කරමින්. හිත සමාධිමත් වීමේ ආනිසංස විදියට පළමුවෙන් ලැබෙන ආනිසංසය තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පංච විඥානය තුළ හිත බැස ගන්න ගතිය ටිකෙන්ට අඩු වෙනවා. එහෙට දකින්න රූප වල කනට අහන ශබ්ද වල මේ පහට මුල් පහට හිත බැස ගන්න ගතිය ටිකෙන්ට අඩු වෙනවා. ඒ අඩු නැ ගැන පිනොතන විශාල ක්ලේශයක් තමන්ගෙන් දුරුනා වෙනවා. දැඩි මානසික පීඩාවක් ලොකු බරක් බිමින් තිබ වෙනවා. මෙන්න මේ තැන පසු කරනවත් එක්කම පින්නතුනි අපට ලොකු අභියෝගයක් එනවා ලෝකෙ. දැන් අපි මේ මොකද කරන්න හදන්නේ? මේ හදන්නේ කාම ලෝකෙ ඉක්මවල යන්න හදන්නේ. පංච විඥානය තුළ හිත බැස නොගන්නා විදියට හිත සමාධිමත් කරනවා කියන්නේ මොකද්ද? අපි පින්නතුනි කාම ලෝකෙන් නික්මෙන්න හදනවා. නික්මෙන්න හදනකොට මේක බලවේගයක් නැගී සිටිනවා. ඊර්ෂ්‍යාකාරයේ කියන ලෝකෙ. අවුද ඊර්ෂ්‍යාකාරයා. ඒ තමයි මාරේ. බොහොම බාධා කරන ගන්න. එතකන් එයින් මෙහා පිනතුනේ කවුරුවත් මේ ලෝකේ ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නැහැ. දැන් ඊර්ෂ්‍යා කරන්නේ මේ පොඩි පොඩි දේවල්ට නෙනේ. අපි මේ දුක් විඳිනකොට තමයි සමහර ඊර්ෂ්‍යා කරන්නේ. ලොකු වාහනයක් අරගෙන, ලොකු වේදමත් තියෙන වාහනයක් අරගෙන එහෙම යනකොට සමහර ඊර්ෂ්‍යා කරනවා. මුගා කතුබතු ගාන තියෙන ලොකු ගෙයක ඉන්නකොට සමහර ඊර්ෂ්‍යා කරනවා. අපි දුක් විඳින වැඩිපුර වෙනකොට සමහර අය වැඩිපුර ඊර්ෂ්‍යා කරනවා. එහෙමයි අද ලෝකේ ඉන්නේ. අප සැප විඳිනකොට සතුට ඊර්ෂ්‍යා කරන අද ලෝකේ නෑ. ඊර්ෂ්‍යා කරන දන්නේ මායාව විතරයි. එනිසා බුදුහන් සඳහන් කරන සමතේ දිනු කරලා පංච විඥානය තුළ හිත බැස ගන්න ගැතියන් හිත මුදව ගන්නකොටම මායාවේ ශේෂ්ත්‍රය ඉක්මවනවා කියනවා. හරියට මායාවේ ඇස් දෙකට වැලි ගැසීමක්, මායාවේ ඇස් දෙක අන්ධ කිරීමක් කියලා. ඒ වුණත් පින්නතුනි සමාධිය තුළ මේ ශ්‍රාවකේ නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියනවා. මේ හේත සමාධිමත් කරන්නේ නිකං කෙනෙක් නෙවෙයි, අර චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් සුතමේ ඥානෙ තියෙන කෙනෙක්. ඔව් හේත සමාධිමත් වෙනවත් එක්කම ඔහු බලන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකයේ සමුදේවය බලනවා. ජීවිතේ හැම මොහොතක්ම කියන්නේ ඇසින් රූපයක් දකිනවා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියන්නේ මේ මොනව කරන්නේ? හැම මොහොතෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පෙරපස් නොවි හට ගන්නවා. එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ආයි හට ගන්නවා, ආයි නිරුද්ධ වෙනවා. පින්නොතුනි මේක දකින කෙනාට බාහිර කිසිඳු දෙයක හිත බැසගන්නේ නැහැ. බාහිර විතරක් නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තරයේ සිත තුලවත් හිත බැසගන්නේ නැහැ. තනිකරම එයා ප්‍රඥාව නැමැති ආලෝකය තුල ඉන්නවා. ඔහුට කිසිම බාහිර රූප ශබ්ද ආදියක් ඔහුට අදාළ නැහැ. ඒ කියන්නේ ඔහු මේ දුක්ඛක නිදහස් වෙලා ඔහුට එදාට මහලු වීම කියන දුක නැහැ ඔහු. ඒ නිසා නැති වෙනවා කියලා බය වෙන දෙයක් නැහැ. ඒ නිසා හොඳටම මේකප් කරගන්න එක තමයි අනිත්‍ය සංඥා මෙනෙහි කරන්නේ. අනිත්‍ය සංඥාව මෙනෙහි කරන මොහොතේ තමන් හොඳට හිතට මේකප් එකක් දාලා තියෙන්නේ. එදා ඊවලට තමන් යෝන් වයසින් කෙනෙක්. තමන්ට මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝග කිසිදු දෙයකින් තමන්ට දුකක් එන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රිය විප්‍රයෝගය නෙවෙයි. මේ දහම් දැනුමෙන්, මේ සතියෙන්, මේ සමාධියෙන්, මේ ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් ඉන්නවද? ඔබහල ඇති බන්දුල මල්ලිකාව ගැන. තමන්ට හිතේ ඉතාම ප්‍රියමනාප, ස්රූපී, දක්ෂ, වීරවත් නිහොළු දරුවන් ඇතුළු දරුවන් 30 දෙනා තමන්ගේ ස්වාමියාත් බන්දුල සේනාධිපතියත් එක දවසක මොහොතේ මිය ගියා. ඒ අහන සිද්ධිය ඉතාම ධෛර්ය සම්පන්න විතාම සිහියෙන් සතියෙන් ඇය ඒ සිද්ධිය අසා දැනගත්තා. දුකටපත් වුණේ නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ මෙන්න මේ තැනකින් අපට පිළිසරණ ලබා දෙන දෙයක්. නමුත් බොහෝ දෙනෙක් දහම රකින්නේ, ආරක්ෂා කරන්නේ, දහම පිළිපදින්නේ ඉතාම සරල දෙයකට. එක්ක තමන්ට කීර්තියක් ලබන්න, එක මං අහවල් හාමුදුරුව ආශ්‍රය කරනවා, අහවල් යන මං සීල් ගන්නේ, අහවල් හාමුදුරන්ට මං කතා කරනවා, අහවල් හාමුදුරුව අපේ ගෙදරත් වඩිනවා, අහවල් පින්කම කළා මම නිරෝගී වුණා, අහවල් පින්කම කළා මගේ දරුවෝ විභාගයෙන් පාස් වුණා. මෙන්න මේවා කියන තමයි අපි ඇදැමිට ධර්මය යොදාගන්නේ. පින්නතුණි ඒක නෙවෙයි අපිට වෙන්නට ඕන ධහමෙන් වෙන්න ඕන මොකද්ද? අපට ඊටාම ප්‍රියමනාප කෙනා අපේ ඇස් ඉදිරි පිටදීම නොකරපු වරදකට වෙනත් කෙනෙක් විසින් ජීවිතක්ෂයට පත් කරනවා නම් අන්න එතෙන්දී තමන්ගේ හිතේ මනසට දුකක් ඇති නොවන විදියට ශක්තිමත් මනසක් ඇති කර ගැනීමයි මේ සද්ධර්මෙන් අපට ලැබෙන අනිසංසය. මේක තමයි සද්ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය. මේකට තමයි ධර්මයේ සම්දික්කෝ අකාලිකෝ කියලා කියන්නේ. මේක මරණයෙන් පස්සේ ලැබෙන අනිසංසයක් නෙවෙයි. වෙනත් ආගම්වල ඔක්කොම ආගම්වල කියන්නේ විමුක්තිය මොක්ෂය කියන්නේ මරණයෙන් පස්සේ. අපේ විමුක්තිය පින්නතුණි විමුක්තියට පත් වෙලා තවදුරටත් අපිට ජීවත් වෙන්න පුළුවන් දරුවෝ ටිකත් එක්කම ගෙදර. සුද්ධෝදන රහතුමා නිවන් දැක්ක රාජ්‍ය උසලද්දී පින්නතුණි මෙවැනි දර්ශනයක් බුදුදහම තුල තියෙනවා. මෙන්න මේ දර්ශනය අසා දැනගත්තොත් පින්නතුණි හරියට සමන්ට නුවණට පෑදුනොත් උහුට තේරෙනවා නුවණැති කෙනෙක් නම් මේක තමයි මේ දුක තේරුම් ගැනීම තමයි දුක නිදහස් වීමේ මාර්ගය කියලා උට ශ්‍රද්ධාව ඇති වෙනවා. දුක් උපනීතා ශ්‍රද්ධා කියන්නේ මේකයි. දුක් විඳන ශ්‍රද්ධාව ඇති වෙනව නෙවෙයි. දුක් විඳන ශ්‍රද්ධාව ඇති කරගන්න බෑ කවදාවත්. ශ්‍රද්ධාව ඇති වෙච්ච හුඟා දෙනා දුක් විඳලා නෙවෙයි ශ්‍රද්ධාව ඇති කරගත්තේ. හුඟා රජ කුමාරලෝ සත්‍ය අවබෝධ කරගත්තේ. දුක් විඳලා නෙවෙයි සත්‍ය අවබෝධ කරගන්නේ. දුක ඇතිවීම නැතිවීම තේරුම් අරගෙන දුක තේරුම් ගන්න. පින්නතුනි අන්න එවැනි කෙනා ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මේකයි දුකේ නිදහස් වීමේ මාර්ගය. එහෙනම් මං ඉක්මනටම කරන්න ඕනේ මේක. මගේ ඊටාම ළඟම ඥාති මිය යනකොට ලෙඩ වෙනකොට මහලු වෙනකොට මට දුක එනවා. එහෙනම් මම ඉක්මනටම මේ ධහම තුල වීරිය ඇති කරගන්න ඕනේ කියලා මේ ශ්‍රද්ධාව නිසා ඊළඟට මොකද ඇතිවන්නේ? වීරිය ඇති වෙනවා. ඊළඟට මේ තැනැත්තා මේ වීරිය පතුරවන්නේ කොතනද? සතර සතිපට්ඨානය තුල. උපරිම ලෙස බුදුරජාණන් වහන්සේගේ විශේෂේස්ත්‍රය වෙච්ච සතර සතිපට්ඨානය තුළ වර්තමානය තුළ හැකිතාක් දුරට සිත සහ කය ගැන සැලකිල්ලෙන් ඉන්නව අවධානයෙන් ඉන්නවා. ඒ සතිමත් බව නිසා ටිකෙන් ටික හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙච්ච සිතින් මෙන්න මේ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත අනිත්‍යතාවය ස්කන්ධ පංචකයේ සමුදේ වැහු දකිනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. මේ වගේ අඩුවක් තියෙනවා නම් ඒ අඩු පැත්ත දිනු කරන්න හැකියතාවෝ කටයුතු කරනවා. ඔහුට ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන මේ ධර්මයේ හැසිරීම. ඔහු අනිත් දේවල් නොකර ඉන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්නවා. රැකියා ආරක්ෂා කරන කෙනෙක් නම් රැකියා ආරක්ෂා කරනවා. අධ්‍යාපන ළමන කෙනෙක් නම් හොඳ හොඳට මේ ඉගෙන ගන්න උපාධි දෙක දෙක කරනවා හැම එකෙම. ડોක්ටරේට් දෙකකුත් කරනවා. නිකන් ඉන්නේ නැහැ. ඔහු රැකියා කරන කෙනෙක් රැකියා දෙකක්ම කරනවා පුළුවන්. ඇයි ඒ? ලෝභකමටද නෑ. ඉක්මනටම සල්ලි උපයලා තියලා ඉතුරු කළ මේ ධර්මයේ හැසිරෙන්න. සමහර අය වෙනතුනි මුළු ජීවිත කාලයටම හම්බ කරන්නේ අවුරුදු 5යි සමහර අය. එහෙමයි ඉන්නවා ලෝකෙ. සමහර අය අපි දන්නා ඉන්නවා සමහර ලෝකෙ ඉහිලා ආයතන වැඩ කළා අවුරුදු 5යි වැඩ කරන්නේ. සමහර Google එකේ, Facebook එකේ, Apple company, Microsoft එකේ අවුරුදු 5යි සමහර අය වැඩ කරන්නේ. මුළු ජීවිත කාලයටම සල්ලි එකතු කරගෙන සම්පූර්ණයෙන්ම ධර්මයේ හැසිරෙන්න. පින්නතුනි මෙන්න මේ තුලින් මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩීම තමන්ගේ ජීවිතයේ ඉහළම අරමුණ බවට පත් කරගන්නට ඕන. ඒක කරන ගමන් අනිත් දේවල් ටිකත් හොඳටම කරනවා. දැන් මම විදර්ශනා භාවනා වැඩන්නේ දැන් මට ගෙදර අතු ගන්න බෑ කියලා එහෙම කරන්නේ නැහැ. ගෙදර වෙනදෙනත් මට අතු ගන්න ඔය. පන්සලට ඇවිල්ලත් නිකන් ඉන්නේ නැහැ. එයා අනිත් වැඩක් හොඳට කරනවා. දැන් අපි දැන් හද උදේ පාන්දරේ මෑණිවරු දෙපළ පාන්දරම ඇවිල්ලා අර වැසිකිලි සුද්ධ කළා. බලන්න සමහර කෙනෙක් උදෙන් එන යටන් මිට හොඳට තැනක් අල්ලා ගන්නවා. අර දෙන්න උදෙන්ම ආවෙ මොකටද? ඇවිල්ලා අර අනිත් අයට එන්න කලින් ඒක හොඳට පිරිසිදු කරලා තියන්න. පින්නතුනි අන්න එහෙම තැනක හිටියොතින් තමයි ඒ කෙනාට තමයි ඉක්මනට මේ ධර්මය ලැබෙන්නේ. ඒ කෙනාට තමයි ඉක්මනින්ම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි විශේෂයෙන්ම කරණීය මෙතු සූත්‍රයේ තියෙන ගුණ ටික අපේ ළඟ දිනෙන් දින වැඩි වෙන්නට ඕන. ඒ වගේම අපි මුලින් කියපු විදිහට කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඒ අහන ධහම ගැන විශ්වාසය ඇති කරගෙන ඒ ධර්මයේ තුල සාන්දෘෂ්ටික බව පිළිබඳව ගෞරවයක් විශ්වාසයක් ඇති කරගෙන අප්‍රමාදීව මේ ධහම තුල ඉදිරියට යන්නට ඕන. ඒ ධහම තුල ඉදිරියට යාමේ ආනිසංස විදියට පින්නතුනි කෙලෙස් සිතේ තියෙන කෙලෙස් වලින් තමන් මිදෙලා දුකෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි තමන්ගේ ලෞකික වශයෙන් දැහැම බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සියල්ල ආත්මත් විඳින ඉෂ්ට වෙනවා. ඇයි ඒ තරම් බලවත් කුසලයක වමෙන්නේ? සාමාන්‍ය කෙනෙක් උත්සාහ කළා, වීරිය කළා, සාමාන්‍ය බෝධි පූජාවක් තියලා ලබන ආනිසංසයට වඩා ඔබට මහා ආනිසංසයක් ලැබෙනවා. ඔබ දැන් යම්කිසි කටයුතු ටිකක් ජීවිතේ කරන්න බලාපොරොත්තු වෙන ඉක්මනටම ධර්මය රකින්න. ඒ සියල්ලක්ම ඉක්මනින් කළා පහසුකම් ටික ලබාගෙන ඔබට ඉක්මනටම විවේකය ලැබෙනවා මේකට. ඒ වගේම ඔබට හොඳට කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය ලැබෙනවා මේකේ. හොඳම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන් ලැබෙනවා. හොඳම විවේක සෙනසුන්, විවේක ස්ථාන ගෙදරම තමන්ට භාවනා මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන් මේ දහම් මගේ ආනිසංස විදියට. අද අප මේ සාකච්ඡා කළේ සම්මා දිට්ඨිය ගැන. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? හරියට උදෑසන ඉර පායනකොට ඉර පායන කලින් තියෙන අරුණෝදය වගේ. මෙන්න මේ පින්නතුනි සම්මා දිට්ඨිය මේ දුක ඇතිවීම නැතිවීම සම්බන්ධයෙන් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ඔබට ලැබිච්ච පමණට පින්නතුනි ඔබ ඉක්මනටම මේ මොහොතේ පටන්ම දුකයි දුක සත්‍යය වෙනස හඳුනා ගන්න උත්සාහ කරනවා. සමුදයයි සමුදේ සත්‍යය වෙනස තේරුම් ගන්න උත්සාහ කරනවා. නිරෝධයයි නිරෝධ සත්‍යය තේරුම් ගන්න උත්සාහ කරනවා. මාර්ගයයි මාර්ග සත්‍යය තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ඕනෑම ධර්ම දේශනයක් අහනකොට, ඕනෑම කෙනෙක් ඇසුරු කරනකොට, ඕනෑම බණ පොතක් කියවනකොට ඔබ දක්ෂ වෙනවා මේ කියන්නේ දුකද දුක සත්‍යද කියලා තේරුම් ගන්න. මේ තැනැත්තා මේ කියන්නේ සමුදයද සමුදය සත්‍යද කියලා ඔබ දක්ෂ වෙනවා. පින්නතුනි මේ දක්ෂතාවය අපේ නැතුනොත් මොකද වෙන්නේ? අපට හරියට නිවැරදි දහම තේරුම් ගන්න බැරි වෙනවා. අපි හරියට ජලාශයක තියෙන ලබු කබල් වගේ වෙනවා. ඇයි ඒව හැම පැත්තටම රැල්ලගෙන එන පැත්තට පැද්දි පැද්දි යනවා. ඒ නිසා අපි ලබු කබල් නොවි අපි නැංගුරුමක් වෙන්නට ඕන. ජලය තුල ස්ථාවරව බැස ගන්න දෙයක් බවට පත් වෙන්නට ඕන. ධර්මය තුල ස්ථාවරව බැස ගන්න නම් චතුරාර්ය සත්‍ය ගැන නිවැරදි අවබෝධයක් අපට ලැබෙන්නට ඕන. එහෙම ලැබිච්ච ප්‍රමාණයට මේ දහම තුල අප්‍රමාදීව තමන් ඉදිරියට යනවා. මොහොතින් මොහත තමන්ටම පේනවා තමන්ගේ දුක් ටිකෙන් තමන් නිදහස් වෙන ආකාරය. දිනෙන් දින තමන්ට ජීවිතයේ සැහැල්ලුව ලැබෙනවා. දිනෙන් දින තමන් මේ මහා පොළොව මත ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අපි ඇත්තටම මහා පොළොව මත නෙවෙයි ජීවත් වෙන්නේ, අපි බොහොම උඩින් ජීවත් වෙන්නේ. ඒ කෙනා මේ මහා පොළොවට බැහැලා සාමාන්‍ය මහා පොළොව ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. අද අප සාකච්ඡා කරපු කරුණු වලින් මේ වෙලාවට භාවනා වැඩසටහනක් එක්ක මම හිතන්නේ තිබුණේ. නමුත් පින්නතුනි ධර්ම ශ්‍රවණයක් නිවැරදි ලෙස ධර්ම දේශනාවක් සිද්ධ වුණා නම් සහ ඒ ධර්ම දේශනාව නිවැරදි ලෙස සිහිනුවන පිටුවාගෙන ඇසුව නම් ඒක ශ්‍රාවක දේශක දෙපැත්තටම භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් ඔබට ඒ ප්‍රයෝජන කිසියම් ප්‍රමාණයකට ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. පින්නතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි මේ සාකච්ඡා කරපු කරුණු වලින් ප්‍රශ්නත් අහන්නට පුළුවන්. ඇත්තටම මේක ඇවිල්ලා දැන් අපේ ආයතන හයක් තිබුණට මේ ආයතන හරි වේගවත්. හිතත් එක වේගවත් උනා. දැන් ගිනි පෙනෙල්ලක් වේගෙන් කරකවනකොට අපට රවුමක් වගේ නේ පේන්නේ. නමුත් ඒක ගිනි පෙනෙල්ලයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපට මේ හිතනවා. දැන් ඇත්තෙන් රූපත් දැකීමෙන් දැන් මේ පිනුතුන් මාධ්‍යහා බලාගෙන මගෙන් බණත් අහනවා. දැන් කොටේට හේතුත් වෙලා ඉන්නවා. ඇතැම්මිට දිවේ මොනව හරි කටේ තියාගෙන තියෙනවා. මේ ඔක්කොම ටික එකට ලැබෙනවා කියලානේ හිතන්නේ. නමුත් පිනුතුනි මේ හැම එකක්ම වෙන වෙනම ඒවලට ක්‍රියාත්මක වන්නේ. එතකොට අපිට දැන් මේක අවබෝධ කරගන්න යද්දී අපි මුලින් සුතමේ ඥානෙ මේක අහලා දැනගන්න ඕනේ මෙහෙම දෙයක් වෙන්නේ කියලා. දැන් පළවෙනි දේ තමයි මේක අසහ දැනගන්න එක. සමහර අය මේක දන්නේවත් නැහැ. සමහර අය හිතන්නේ මේක ඔක්කොම එක විදිහේ වෙන්නේ කියලා. සා පළවෙනි දේ තමයි සුතමේ ඥානෙන් දැනගන්න එක. දැනගෙන ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සමතේ දර්ශනා දෙක වඩන එක. සමතේ දර්ශනා වැඩිීමේ ප්‍රතිඵල විදිහට තමයි මේ හිත දුවන වේගයට සාපේක්ෂව මේක අවබෝධ කරගන්න හැකියාව වැඩි කරන්නේ. නිකම් භාවනා වෙන්නේ මේ දර්ශනීය සහිත භාවනාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා අභිඥා සූත්‍රය කියලා අංගුත්තර නිකායේ. උන්වහන්සේ දේශනා කරනවා නුවණැති කෙනෙක් විසින් විශිෂ්ටතම ඥාණයෙන් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ මොකද දැනගන්න තියෙන්නේ කියලා. නුවණැති කෙනෙක් තම විශිෂ්ට ඥාණයෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහීණ කරන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥානෙ යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් තම විශිෂ්ට ඥානෙ යමක් ප්‍රත්‍යක්ෂ කරන්න තියෙනවා නම් මොකද ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ කියලා. අවබෝධ කරගන්න තියෙනවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය නැත්තම් දුක දුක සත්‍ය. ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහීණ කරන්න තියෙන්නේ? අවිද්‍යාව සහ භව තණ්හාව කියන දේ. දුක නිරුද්ධ කරන්න අපිට බෑ. අපිට කරන්න තියෙන අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු කරන එක. ඒක දුරු කරනකොට දුක නැති වෙනවා. හරියට අන්ධකාරය දුරු කරන ආලෝකයක් දැල්ලුවා වගේ. ඊළඟට කියනවා නුවණැති කෙනෙක් තම විශිෂ්ට ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? ඒ වඩන්න තියෙන්නේ සමථ විදර්ශනා දෙක. සතර සතිපට්ඨානෙ තුල ඉඳගෙන සමථ විදර්ශනා දෙකයි වඩන්න තියෙන්නේ. දැන් සතිපට්ඨානෙ දෙකක් තියෙනවා. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා. සතිපට්ඨානය කියන්නේ කය, හිත, වේදනා, ධර්ම ගැන හිත පිහිටුවා ගැනීම වර්තමානයි. ඒක සමතය. ඒක විදර්ශනා නෙවෙයි. ඒ සමතය ඊට පස්සේ සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියලා මේ හැම එකක්ම හතරම ඇතිවීම නැතිවීම බලන එක විදර්ශනාව. එතකොට ඒ සතර සතිපට්ඨානෙම තමයි මෙතන සමදි දර්ශනා කියලා කෙටියෙන් කියන්නේ. ඊළඟට කියන හි ප්‍රතිපල විදියට නුවණැති කෙනේ තම විශිෂ්ටම ඥානෙ යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් ඒ දේ සාක්ෂාත් කරනවා. මොකද ඒක? ඒ තමයි විද්‍යා යුක්ති දෙක. ඉනිසා මේ සියලටම මුල් වන්නේ දුක, දුක සත්‍ය තේරුම් ගන්න එක. දුක සත්‍ය තේරුම් ගත්ත ගමන් අනිත් හතරම තේරුම් ගන්නවා. එකක් තේරුම් ගත්ත කෙනා නවතින්නේ නැහැ. උට හතර මේත් එකම එකට සම්බන්ධයි. ඒ නිසා මේ හිත යන වේගයත් එක්කම හිත දුවන්න හුරු කරන එක තමයි සමථ විදර්ශනා දෙකෙන් කරන්නේ. හරියට සැතපුන 80ක වේගයෙන් යන වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට අපිට දෙයක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපිත් ඒ වේගයෙන්ම අනිත් ලේන් එක යන්න ඕන. ගියොත් අර කෙනා අපිට සමාන්තර වෙනවා. අපිට යාට අතින් දෙයක් දෙන්න පුළුවන් නිකන් බිම ඉන්න කෙනෙකුට වගේ. අන්න ඒ වගේ මේ වේගය ටිකෙන් ටික වැඩි කරන එක තමයි සමථ විදර්ශනා දෙකෙන් කරන්නේ. හිත අතීතයට අනාගතයට යන එක අඩු කළා. හැකිතාක් දුරට හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතින් වේගෙන් ඥානිතතාවය ඇසට දකින්නවත් එක්කම හටගෙන නිරුද්වීම නෝනින් දකින හුරු වෙනවා බාහිරට බැස නොගන්නා විදියට. මේක විස්තර කරන ලක්ෂණ සූත්‍රයක් තියෙනවා කිංසුකෝපම කියලා සූත්‍රයක්. මේක ලක්ෂණ උපමාවලින් දක්වලා තියෙනවා. අපි පස්සෙලා කිඩක් ලැබුණොත් ඒක සාකච්ඡා කරමු. හොඳයි පින්නතුනි, දැන් කාල වේලාව ඉක්මලා ඇති. දැන් මේ වෙලාවට මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ? ශිල්පාවරණය කරන්න. සිල් පන්සිල් සමාදන් කරවනවද? හොඳයි පින්නතුනි, අද අප සාකච්ඡා කරේ සම්මාදිට්ඨිය ගැන. ඒ සම්මාදිට්ඨියේ තියෙන වැදගත්කම හරියට අරුණෝදේ වගේ අපේ ජීවිතයට මහා ආලෝකයක් සපයන දෙයක් තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඇත්තටම මේ සම්මාදිට්ඨිය ලබා ගත්තට පස්සේ තමයි පින්නතින අපි ඇත්තටම වැඩ ආරම්භ කරන්න ඕන. ඒක අපිට කරන්න දෙයක් නැහැ ඇත්තටම. එතකොට මේ සම්මාදිට්ඨිය ඇති කරගත්තු තරමට තමයි අපිට යා යුතු ගමන් මගේ ලිපිනේ දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක දැනගත්තු ප්‍රමාණයට තමයි තමන් කරන වීරිය සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ සඳහා කටයුතු කරන්න මේ පිණුතුන් හැම දිනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින් කමලානි සංසයෙන් අප නමින් මියගේ ඥාතීහුද පින් කැමති දෙවියනුද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදෝ කියලා පින්වන් වදන් කරනවා. හොඳයි පින්නතුනි, මේ පින්නතුන් දැන් පංචශීල සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယං තේ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယං තේ සංඝං සරණං ගච්ඡාමි, තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි, තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි, තතියං තේ සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නහදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. අදයි පින්තුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද මේ පුන් පොහොදා හිමිදිරි පාන්දර මහා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරවිදෙල්ලා හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා ධර්ම ශ්‍රවණ මේ පින්කම්, ඒ වගේම භාවනා කිරීම, දන් දීම, සිල් රැකීම ආදී නොයෙක් විදිහේ කුසල දහම් සිදු කරගත්තා. ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් තව තවත් මේ දහම් මඟ වඩන්නට, දහම් මඟ අසා දැනගන්නට, නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නසල සේවා, මෙලව ජීවිත සුවපත්ව, සසර ජීවිත සුවපත්ව, ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං, භයං පන්තාච නිබ්බයං, සෝකං පන්තාච නිස්සෝකං, හුන්තු සම්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.